මං හිතන්නේ කවුරුත් කතා කරනවා මේ ඉදිරි මැතිවරණය කවුද ජයග්‍රහණය කරන්න කියලා. මම කියන්න කැමතියි දැන් මේ තියෙන මැතිවරණ ප්‍රතිඵල අනුව කොහොම අපි කටයුතු කළත් පහුගිය පළාත් සභා මැතිවරණ විශ්ලේෂණය කරාට පස්සේ ප්‍රධාන පක්ෂ දෙකටම සරල බහුතරයක් ලබා ගන්න එක ලෙහිසි පහසු කාර්යයක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව ස්ථාවර පාර්ලිමේන්තුව බිහිවීමට තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම මනාප ක්‍රමයේ අපි අහෝසි කළා කේවල ක්‍රමයේ අනුපාත ක්‍රමයේ අතර, ඒ කියන්නේ අනුපාත ක්‍රමයේ වුණත් පාර්ලිමේන්තුව තේරීපත් වන ක්‍රමයේ වෙනස් කරපු ගමන්ම මේ ආසනවල සිටින බොහෝ ජනතාව මේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව ඡන්ද දෙන්න පෙළඹෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ අනුව ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අපි අලුත් දේශපාලන සම්ප්‍රදාය පිළිබඳව සාධනීය වැඩ කොටසකට අපි දායක වෙනවා. එසේ දායක වීමෙන් තමයි රටේ මහජනතාව තුළ අපි හැමෝටම පදනමක් හදාගන්න පුළුවන් වෙන්නේ.